සාදු සාදු සාදු නමස්කාර වේවා බුදු රුවනට සමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්තුනි 2019 වර්ෂයේහි මැදින් පුන් පොහොය නිමිති කරගෙන ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ සැපමෙණිය පින්තුන් සිල් සමාදන් වීමට බලාපොරොත්තු වන අවස්ථාව. ඉතින් තමන් ඉතාම දුර්ලභව ලැබපු උතුම් මනුසාත්ම භාවයෙන් සහ අතිශය දුර්ලභව ලැබපු ගෞතම සම්බුද්ධ ශාසනයෙන් තමන් මේ ප්‍රතිඵල ගන්න අවස්ථාව. සසර බොහෝ කාලයක් අපි කළා වූ දාන ආදී පින්දහම්වල අනිසංස විදියට අල්. ඒ වගේම අප විසින් කළා වූ මහත් වූ ප්‍රාර්ථනාවන්හි ඉෂ්ට විපාක විදියටත් අද දවසේ මේ විදියෙ සම්පත් ටිකක් පහසුකම් ටිකක් අපි ලබලා තියෙනවා. ඒ ලබා ගත්තා වූ ජීවිතය තුළින් අපට ගන්න පුළුවන් ඉහළම ප්‍රතිලාභය තමයි අපේ දැසවලින් අපි ගන්න ඉහළම ප්‍රතිඵලය තථාගත ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීම. ඒ වගේම අපේ ජීවිතයෙන් ගන්න ප්‍රයෝජනය බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ආශ්‍රය කරමින් ඒ තෙරුවන්ට කරන්නා වූ අපෝපස්ථාන පුද සැලකිලිම. ඒ වගේම අපට දර්ශනයක් විදියට දර්ශනානුත්තරිය කියලා සඳහන් කරපු ආකාරයට මේ උතුම් සම්බුද්ධ ශාසනයක් තුළින් අපට ලැබෙන ජීවිත දර්ශනය දුකෙන් නිදහස් වීමේ දැක්ම තමයි අපට ලබා ගන්න පුළුවන් ඉහළම වටිනාම සම්පත්තිය බවට පත් වෙන්නේ. ඉතින් ඒ උතුම් සම්පත් ලබන්නට කටයුතු කරන පින්තුන් ඔබගේ මේ ආධ්‍යාත්මික ගමනට අද දින මේ සිදු කරන්නා වූ සියලු පින්කම් සියලු ප්‍රතිපදාවන් ආශිර්වාදයක් වේවා. මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම තමන්ට දිනෙන් දින දුකෙන් නිදහස් වීමට මගහසර විවර වේවා. මේ සිද්ධ කරන්නා වූ උතුම් කුසල ධර්මයන් ඥානසංසයෙන් අපට මේ ජීවිත කාලයේ උපකාර කළා වූ දෙමෝපියාදී හැම දිනාටමත් සසරගත ජීවිතයේදී අපට පිහිටුණා වූ අනන්ත අප්‍රමාණ සත්‍යයන්ට මේ පින සුගතිගාමි වීම සඳහාත් දුකෙන් නිදහස් වීම සඳහාත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දැන් අපි කවුරුත් සිල් සමාදන් වීමට සූදානම් වෙමු. අද මේ පුන් පොහොදා අට සිල් සමාදන් වීමට බලාපොරොත්තු වන අවස්ථාව. තෙන් පින්තුන් සාදුකාරයක් පවත්වලා නමස්කාරය කියන්න අට සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံติ ဓမ္မံ சரணံ gacchாமி ဓမ္မံ சரணံ gacchாமி ဒုတိယံ ते संघं शरणं गच्छामि तृतीयं ते बुद्धं शरणं गच्छामि चतुर्थं ते धम्मं शरणं गच्छामि चतुर्थं ते संघं शरणं गच्छामि සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසය නච්ඡගේත වාදිත විසෝක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධින් උපෝසත අට්ඨංග සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත හොඳයි ශ්‍රද්ධාවන්ත පින්නතුනි අප සරණ ගිය අපේ ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේ සතර බොහෝ කාලයක් දාන ආදී පෙරුම් දහම් පුරලා උන්වහන්සේ අවබෝධ කරගත්තේ දුකෙන් නිදහස් වීමේ මාවත විශේෂයෙන්ම සත්‍යයන් අභියස තියෙන අභියෝග දුක මොනවද කියන එක උන්වහන්සේ මනවින් තේරුම් ගත්තා. අන්න ඒ දුකට පිළියම් යෙදීම සඳහායි උන්වහන්සේ සතර බොහෝ කාලයක් පාරමිතා ධර්ම පුරමින් ඒකට පිළිතුර ගවේෂණය කළේ. කින් සත්‍ය ගවේෂීව කින් කුසල ගවේෂීව උන්වහන්සේ කළා වූ ඒ මහා පරේක්ෂණේක කැපවීමක ප්‍රතිඵලය තමයි සම්මා සම්බුද්ධත්වය කියලා කියන්නේ. කුසලය මොකක්ද? සත්‍ය මොකක්ද කියලා උන්වහන්සේ බොහෝ දිග කාලයක් සොයාගෙන ගියා. අනේ සොයා යාමේ ප්‍රතිඵල විදියට උන්වහන්සේ දැක්ක දෙයක් තමයි එකක් තමයි මේ ලෝකයේ ඉපදිච්ච සත්‍ය අභියස තියෙන ප්‍රධානතම ගැටලුවක් තමයි මරණයෙන් පස්සේ අපාගත වෙන්න තියෙන අවස්ථාව. විශේෂයෙන් සුගතිගාමී වෙලෙන සත්‍යයන් විදියට අද අපි මේ භුක්ති විඳින්නේ අතීතයේ කළාව මහා පින්කම කානිසංශය. ඒ අනිසංශය කොයි වෙලේ නිම වේද කියන එක අපට කියන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ කුසලයේ අවසන් වීමත් සමගම බොහෝ දෙනෙක් පින්නතුනි මේ සුගති අහිමි වෙනවා. මිනිස් ලෝකයෙන් පහළ තැන්වල තමයි ඉපදෙන්නේ. අනිත් දේ තමයි ජීවත් වෙන කාලයේ හැම මොහොතකම අපේ සිතට එනව මානසික පීඩා වලින් අපි අප්‍රමාණව දුකට සංවේගයට පත් වෙනවා. මෙන්න මේ දෙකෙන්ම නිදහස් වෙන මාවත තමයි බුදුහාමුදුරුව අපට දේශනා කළේ. අන්නේ මාවත හැටියට උන්වහන්සේ අපට පැහැදිලි කළේ අපේ හිත ටිකෙන් ටික පිරිසුදු කරගන්න මාර්ගය. එක අතකින් අකුසල දහම් වලින් දුර වීම, අනිත් පැත්තෙන් කුසල උපසම්පදා කියපු විදිහට දාන ආදී කුසල දහම් සිදු කිරීම, අනිත් අතින් සචිත්ත පරියෝධපණන් කියපු විදිහට අපේ හිත ලෝභ, ද්වේෂ, මෝහ කියන ප්‍රධාන අකුසල මූලයන්ගෙන් දුරු කිරීම. මෙන්න මේ මාවතේදී බුදුහාමුදුරෝ සීලය කියන එක ආකාර දෙකකින් විස්තර කරලා තියෙනවා. එන් එකක් තමයි සුගතිගාමී වීමේ මාර්ගයේ විදියට සීලය දේශනා කරලා තියෙනවා. කර්මය පිළිබඳව විශ්වාසය, දැනුම, අවබෝධය සහිතව අප විසින් කරන්නා වූ ස්වර්ගගාමී ප්‍රතිපදාව තුළ සුගතිගාමී වීමට තියෙන මාවත මාර්ගයේදී සීලය එක් කරුණක් විදියට සඳහන් වෙනවා. දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවල දෙවෙනි පුණ්‍යක්‍රියාව විදියට සීලය සඳහන් කරනවා. විශේෂයෙන්ම පංචශීලය. අපට එදිනදා ජීවිතයේදී පංචශීලය පදනම් කරගත් ජීවිතයක් අපට ගත කරන්න පුළුවන් නම් දෛනික ජීවිතයේ එනා වූ බොහෝ කරදර, කම්කටොළු වලින්, බාධක වලින්, බිය, සැක වලින් අපට දුර වෙනට අවස්ථාව ලැබෙනවා. දෙවෙනි කාරණේ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ මෝක්ෂ මාර්ගයේදී සසර දුකෙන් නැත්නම් සංසාර චක්‍රයෙන් සම්පූර්ණම නිදහස් වීමේ මාර්ගයේදී සීලය කියන කාරණයක් දේශනා කරනවා. එතෙන්දි විශේෂ කරුණක් විදිහට බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන කාරණේ. මෙන්න මේක තමයි පිනොත්ින අපට වඩාත්ම වැදගත් වෙන කාරණේ. නමුත් ඊට කලින් මූලික පදනම තමයි අපේ කය වචනය දෙක සංවර කරගන්න එක. සිල්වත් භාවයේ ලක්ෂණය තමයි අපේ කයින් දෙයක් කරනකොට ඒ කයින් කරන දේ නිතරම හිතලා ඒකෙන් තමන්ට අනුන්ට යහපතක් වෙනවද කියන එක සලකලා බලලා සිද්ධ කරන ගතිය. ඊළඟ කාරණය තමයි තමන්ගේ වචනයෙන් තමන් වචනයක් කතා කරනකොට නිතරම පච්චවෙක්කීත්වා වාචායකම් මං කාතබ්බං කියපු විදියට නැවත නැවතත් නුවණින් සිහිපත් කරලා ඒ වචන කතා කිරීම. මෙන්න මේ විදියට කය වචන දෙක සංවර කර ගැනීමෙන් අපට ලැබෙන ප්‍රධානතම ආනිසංසයක් තමයි අපේ ජීවිතයේ එන පසුතැවිල්ලෙන් වෙන දුක අපට හුඟක් අඩු වෙනවා. බොහෝ විට අපට අපේ ජීවිතවල තියෙන එක්තරා පසුතැවිල්ලක් තමයි අපි කරපු දේවල්, අපි කියපු දේවල් ගැන අපට හිතනකොට පස්සේ කාලේ හිතට දුකක් එනවා. අනේ මම මේක නොකිය හිටියනම් හොඳයි, මම මේක නොකර හිටියනම් හොඳයි කියලා තමන්ට දැමෙට පස්සේ කාලෙක හිතෙනවා. අන්න ඒ පසුතැවිල්ල අඩු කරගන්නට ප්‍රධානතම දෙයක් තමයි මේ සිල්වත් බව කියන එක. ඉතින් ඒ සීලය කායික වාචික සංවරය ඇති වෙන නම් ඊට කලින් ප්‍රධාන කාරණයක් අවශ්‍ය වෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත කියන මේ කරුණ දෙක ආර්ය ශ්‍රණිකක මාර්ගයේ තියෙන මේ කරුණ දෙක සම්පූර්ණ වෙන නම් ඊට කලින් සම්මා සංකප්ප කියන එක තියෙනට ඕන. හොඳ දැහැම සංකල්පනා තමන්ගේ හිතේ තියෙනට ඕන. මොනවද ඒ දැහැම සංකල්ප? ඒ තමයි අව්‍යාපාද සංකප්ප, මෛත්‍රී සාගර සිතුවිලි තමන්ගේ හිතේ තියෙනට ඕන. අවිහිංසා සංකප්ප, ඒ කියන්නේ අනිත් කෙනෙකුට හිංසාවක් නොකිරීමෙහි සිතුවිල්ල තමන්ගේ ළඟ නිතර තියෙනට ඕන. නෙක්ඛම සංකප්ප කියපු විදිහට මේ පංචකාම සම්පත්තියෙන් දුර වෙන්න ඕන කියන හැඟීමක් තමන්ගේ හිතේ තියෙනට ඕන. ඇස, කන, ආසාදී ඉන්ද්‍රියම් පිනවලා ඒ තුලින් දුකට පත් වෙන මාර්ගයට විරුද්ධව යන ගමනකට යන්නට උත්සාහයක් තමන්ගේ හිතේ තියෙනට ඕන. ලෝභ දේශ මොහ අඩු කරගන්න ඕන කියන හැඟීමක් තමන්ගේ හිතේ තියෙනට ඕන. අන්නේ සිතුවිල්ලත් එක තමයි විශේෂයෙන්ම කායික වාචික සංවරය ඇති වෙන්නේ. මේ විදිහට සම්මා සංකල්ප ඇති වෙන්නත් නිකන් බෑ. ඒක ඇති වෙන්නේ සම්මා දිට්ඨිය නැමැති යහපත් දැක්මක් තමන් ළඟ තිබොතින්. කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කිරීම ආනිසංස විදියට තමයි අපට සංකල්ප දිනු වෙලා, හොඳ යහපත් ආකල්ප දිනු වෙලා ඒ තුලින් කායික වාචික සංවරය අපේ ඇති වෙන්නේ. මෙන්න මේ විදිහට අනුපූර ප්‍රතිපදාවක් බුදුදහම තුළ අපට දේශනා කළා කියලා. අන්න මේ මාවතේදී දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවල තියෙන ප්‍රධානතම පින්කමක් විදිහට සඳහන් වන්නේ සිල්වත් බව කියන එක. කායික වාචික සංවරය. අන්නේ සිල්වත් බව තුළ සිල්වත් බව හේතුවෙන් මේ ජීවිත කාලයේදී අපට සමාජගත ජීවිතයේදී කීර්තිමත් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. පසුතැවිලි නැතුව ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඕනෑම පිරිසක් අභියස නිර්භයව යෑමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි. තමන්ගේ සිල්වත් බව නිසාම තමන්ගේ ගුණවත් බව වැඩි වෙලා තමන් ගත කරන සමාජික ජීවිතයේ සාර්ථක වෙලා තමන් කරන්නා වූ රැකිරක්ෂාදීන් ඉක්මනටම දිනු වෙලා ධනෙ උපයන්නටත් මේ සිල්වත් බව හේතු වෙනවා කියලා බුදුහාමුදුර දේශනා කළා. ඒ සියල්ලටම වඩා තවත් වෙන විශේෂ ආනිසංසයක් තමයි සසර ජීවිතයේදී සුගතියක් තමන්ට ලැබෙනවා. බොහෝ දෙනෙක් හිතන්නේ දන් දුන්නොතින් සුගතියක් ලැබෙයි කියලා. නමුත් වෙනතනේ දාණයෙන් විතරක් සුගතියක් ලැබෙන්නේ නැහැ. දානෙහි ආනිසංස විදියට අපට සසරේදී භවභෝග සම්පත්තිය ලැබෙන්නේ. ඒ ලැබෙන්නා වූ භවභෝග සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්නට නම් තමන්ට හොඳ වාසනාවන්ත උපතක් ලැබෙලා තියෙන්නට ඕන. සුගතියක් ලැබෙලා තියෙන්නට ඕන. මනුෂ්‍ය ලෝකයේ, දිව්‍ය ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ ආදී සුගතියක ඉපදෙන්නට තමන්ට පුළුවන්කම තියෙන මේ සිල්වත් බව නිසා. විශේෂයෙන්ම අපි මේ කරුණ සාකච්ඡා කරනකොට තමන්ටම තමන්ගේ ජීවිතය ගැන යම් සිදිය සතුටක් ඇති කරගන්න පුළුවන්. ඔබට ලැබිලා තියෙන මේ සුගතිය. අන්නේ සුගතිය ලැබුවේ ඔබ සසර ජීවිතයේදී සිල්වත් කාලය ගත කිරීම නිසා කියන එක ඔබටම ඔබ ගැන සතුටක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම ඔබට භවභෝග සම්පත් ටිකක් ලැබිලා තියෙනවා. ඒ ලැබිලා තියෙන සසරේදී ඔබ දන් දීලා තියෙනවා. මේ සියල්ලටම වඩා යමක් කිව්වහම තේරුම් ගන්න පුළුවන් හොඳ නුවණක් ලැබිලා තියෙනවා. මෙන්න මේකත් අපට ලැබිලා තියෙන්නේ අපි කළා වූ පින්කමක. විශේෂයෙන්ම සිත දියුණු කිරීම නැමැති භාවනාමය පින්කමෙහි කුසලයේ ආනිසංස විදියට. අතීත කුසල දහම් මේ විදියට භුක්ති විඳින ගමන් කල්‍යාණ මිත්‍රාස්ත්‍රයෙන් අපේ ජීවිත සසර ස්වභාවය තේරුම් ගත්තට පස්සේ අපි වඩා වඩාත්ම දහම පැත්තට නැඹුරු වෙලා තවදුරටත් අපි මේ කුසලගාමී මාවතෙහි ඉදිරියට යන්නට ඕන. මෙන්න මේක තමයි ස්වර්ගගාමී මාර්ගයේ ප්‍රධාන කරුණ විදියට සීලය සඳහන් වන්නේ. ස්වර්ගගාමී මාර්ගය තුළ අපි මේ විදියට කායික වාචිකව සංවරව හිටියත් අපි සම්පූර්ණම අවිද්‍යාව දුරු කරන දර්ශනයක් අපේ ළඟ මුලින්ම ඇති වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි මෙහෙම සිල්වත් වුණත් අපි හිතන් ඉන්නේ නිතරම බාහිර ලෝකයක් තියෙනවා. පිටස්තර ලෝකයක් තියෙනවා. ඒ තියෙන ලෝකයේ අනුව තමයි මට අත්දැකීම් ලැබෙන්නේ. ඒ වගේම මම ඇසින් රූපයක් බලන කලිනොත් ලෝකයේ ඒ දේ හැමම තිබුණා. මම ශබ්දයක් අහන කලිනොත් ඒ ශබ්දේ ලෝකේ තිබුණා. මම ඒ අත්දැකීම ලැබුණට පස්සේ ඒ දේ බාහිර පිටස්තර ලෝකයේ ඉතුරු වෙනවා කියන කාරණේ. මෙන්න මේක පින්නතුනේ එක පැත්තකින් අපේ සසර ගමන ගැන කම්මස්සගත සම්මාදිතිය තිබුණට අනිත් පැත්තෙන් අපේ ළඟ කිසියම් මිදි අවිද්‍යාවයක් මෝහයක් තියෙනවා. මොකද්ද මේ අවිද්‍යාව කියලා කියන්නේ? අපි ඇසෙන් දකින රූපය අපට හිතෙන්නේ ඔබ මේ මලක් දකිනවා නම්, පහනක් දකිනවා නම්, පුද්ගලයෙක් දකිනවා නම් ඔබට හිතෙන්නේ ඒ බාහිර පිටස්තර තියෙන දේ ඒ විදියට මේ මට අත්දැකීම ලැබෙන්නේ කියලා. ඒ වගේමයි මේ දේ දකිනකොට ඔබට හිතෙන්නේ මේ කලින් තිබුණු දේ තමයි මම දැක්කේ, මම ඒක දැකලා ඉවරුණාට පස්සෙත් ඒක හැම තියෙනවායි කියලා. මේක සම්පූර්ණ මාසත් දෙයක් නෙවෙයි. මේක වර්තමානයේ තුල ලෝකයේ පුද්ගලයන් හිතන විදිහෙන් සම්මුති සත්‍ය තුල කිසියම් විදියක් තියෙනවා. ඒ කන්වෙන්ෂනල් ට්‍රූත් එක අනුව එක හරියි. නමුත් වෙන තුනේ පරමාර්ථ සත්‍යයට යනකොට ඇබ්සලියුට් ට්‍රූත් එකට, අල්ටිමේට් ට්‍රූත් එකට යනකොට මේක නිවැරදි නැහැ. අර කම්මසකට සම්මාදිතිය තුළ ඉඳලා අප මේ වගේ දාන ආදී සීල ආදී පින්දහම් කරනකොට අපට සසරේදී භවභෝග සම්පත් සුගතිය මේ වගේ දේවල් අපට ලැබෙනවා. නමුත් ලැබුණත් වෙනතනේ අපට ජීවිතේන සම්පූර්ණ දුකෙන් නිදහස් වෙන පුළුවන් කමක් නැහැ. අපි මහලු වෙනකොට අපේ මේ ශරීරය බැසගෙන හිත තියෙන නිසා මේ මහලු වීමේ දුකෙන් අපට නිදහස් වෙන පුළුවන් කමක් නැහැ. අපේ මේ ශරීරයෙන් හිත වෙන වෙනකොට මරණයටපත් වෙනකොට මේ දුකෙන් අපට නිදහස් වෙන්න පුළුවන් කමකුත් නැහැ. අපි ඊටම සංවේගයටපත් වෙනවා. ඒ වගේමයි මරණයක් පස්සේ නැවත ඉපදෙනකොට ඉපදෙන්නේත් අපි මේ බාහිර ලෝකයක් තියෙනවා කියන ආකල්පය නිසා ඇති කරගත්තා වූ දැක්මක් ඇතුව එතකොට නැවත අපි සසර භවයට යන සූදානම් වෙලා තියෙනවා. එතකොට පින්නතුනේ බුදුදහමෙන් කියන ප්‍රධානතම කාරණය තමයි බුදුදහමෙන් කළු කර්ම පිළිබඳව අපට කියනවා. අත්තිබික්කවේ කම්මං කන්නං කන්න විපාකං. කළු විපාක ගෙන දෙන කළු කර්ම තියෙනවා. අත්තිබික්කවේ කම්මං සුක්ඛං සුඛ විපාකං. සුදු විපාක ගෙන දෙන සුදු කර්ම තියෙනවා. අත්තිබික්කවේ කම්මං කන සුක්ඛං කන සුඛ විපාකං. කළු සහ සුදු කියන දෙකම මිශ්‍ර වෙච්ච කර්මක් තියෙනවා. කළු කියලා කියන්නේ අකුසලයට, සුදු කියලා කියන්නේ කුසලයට, පිනට. මෙන්න මේ කර්ම තුනම ලෝකයේ බොහෝ දෙනෙක් බුදුහාඳුරෝ පහළ වෙන කලිනුත් අවබෝධ කරගෙන හිටියා. බුදුරජාණන් වහන්සේත් මේ කරුණ ගැන තව දුරටත් ගැඹුරින් විස්තර කළ තියෙනවා. නමුත් මේ කර්ම තුන සඳහන් වන්නේ බුදුදහමේ අර කම්මස්සකත සම්මාදිටියේ පදනම් කරගත්තු ස්වර්ගගාමී මාර්ගය තුළ විතරයි. මෝක්ෂ මාර්ගයට යනකොට මේක සම්පූර්ණ වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණාට පස්සේ තවත් සුවිශේෂ කර්මයක් ගැන ලෝකෙට හඳුන්වා දුන්නා. ඒ තමයි අත්තිබික්කවේ කම්මං අකන්න අසුඛං අකන්න අසුඛ විපාකං කියන කාරණය. මහණෙනි කර්ම තියෙනවා සුදුත් නොවන කළුත් නොවන කර්ම කියලා. There are some actions which are neither black nor white, that consequences neither black nor white results. කළුත් නොවන සුදුත් නොවන කර්ම ටිකක් බුදුහාමුදුරෝ දේශනා කළා අපට. මෙන්න මේක තමයි බුදුදහමේ තියෙන සුවිශේෂම කාරණය. මෙන්න මේක අහන්නට, මේක තේරුම් ගන්නට, මේක වඩන්නට තමයි අපි සසර බොහෝ ගමනක් ඇවිල්ලා මේ අද ලැබිච්ච මේ දුර්ලභ අවස්ථාවට අපි මේපත් වුණේ. මෙන්න මෙතනින් තමයි බුදුදහමෙහි අර සංසාර චක්‍රයෙන් නිදහස් වෙන මාර්ගය සඳහන් කළේ. මෙන්න මෙතෙන්දී ස්වර්ගගාමී මාර්ගය තුළ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව තුළ දැක්වෙන සීලය තමයි බුදුදහමෙන් වඩාත්ම අගය කරන්නේ. ඒකම තමයි පින්නතුනේ කරණීයමෙත සූත්‍රයේ දැක්වෙන්නේ. දික්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන කාරණිය. දෘෂ්ටිංක නොවැටි සිල්වත් වෙන ප්‍රතිපදාවක් ධර්මයේ සඳහන් වෙනවා. ඒ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට මේ ඇස ආදී ආයතන වලින් අපි ලබන අත්දැකීමේදී රූප ශබ්ද ආදී අත්දැකීමක් ලබනකොට අපට හටගන්නේ ස්කන්ධ පංචකයක්. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ පෙරපසුනොවිය හටගන්නවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම සමුදය කියන එක දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. යමක් නැහැ කියලා දෙයකට යන්නේ නැහැ. දැන් මේ මල මේ රූප ඔබ දකිනකොට ඔබට තියෙන වගේ පේනවා. ඒ නිසා මේ බාහිර දෙයක් නැහැ කියලා අපි අන්තයකට එක්ස්ට්‍රීම් එකකට යන්නේ නැහැ. ඒ වගේම බුදුහාමර දේශනා කරනවා මේ ඇස ආදී ආයතන තුලින් හට ගන්නා විස්කන්ධ පංචකය හට ගන්න විතරක් නෙවෙයි, ඒ මොහොතේම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මෙන්න මේ නිරෝධය දකින කෙනා ඇත කියන අන්දයට යන්නේ නැහැ කියලා. යමක් තියනවාය කියලා බාහිරින් අල්ලගන්නෙත් නැහැ. එක පැත්තකින් නැහැ කියලා ගන්නෙත් නැහැ, අනිත් පැත්තෙන් තියනවා කියලා ගන්නෙත් නැහැ. අපි බාහිර දෙයක් ඇතේ කියලා ගත්තොත් ඒකත් අන්තයක්. ඒ බාහිර දේ තුල හිත බැස ගන්නවා. අපි බාහිර දෙයක් නැහැ කියලා ගත්තොත් කිසිම දෙයක් නැහැ කියන නාස්තිකවාදයට උච්ඡේද දෘෂ්ටියට යනවා. මෙන්න මේ දෙකෙම වන්නේ අපේ සසර ගමන තවත් දික්වීම, සසරේ මේ දුක් විපාක විඳිනට සිදුවීම. මෙන්න මේ දෙකෙන්ම නිදහස් වෙච්ච මාවතක් තමයි බුදුදහම තුළින් අපට දේශනා කරන්නේ. මෙන්න මේක තමයි බුදුදහමේ ප්‍රධානතම ඉගැන්වීම පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. අස්මින් සතේ ඉදං හෝති. මේ හේතු දෙක ඇති කල්හි මේ අත්දැකීම හට ගන්නවා. අස්මින් අසතේ ඉදං හෝති. මේ හේතු ටික නැතිවීමත් එක්කම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණේ. දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා කියන්නේ මේකයි. මෙන්න මේ ඇත නැත කියන අන්ත දෙකෙන් දුරු වෙච්ච කෙනාට තමයි මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියපු විදිහට මධ්‍යම ප්‍රතිපදාවක් මුණගැහෙන්නේ. එතෙන් පටන් තමයි ඇත්තටම අපි නිවන් දකින මාවතේහි අපි ටිකෙන් ටික ඉදිරියට ගමන් කරන්නේ. අන්න එවැනි දර්ශනයක් ඇතුව අපි සිල්වත් වෙනකොට අපි නිතරම සිල්වත් වෙන කුමක් සඳහාද? පරලෝ සුගතියක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. කීර්ති ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. වෙනත් කිසිඳු දෙයක් භෞතික හෝ මානසික දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි අපි සිල්වත් වෙන්නේ. අපි සිල්වත් වෙන සම්පූර්ණයෙන්ම මේ දුකේ නිදහස් වීම සඳහා. මේ තමන් සුතමේ ඥාණයෙන් අසහා දැනගත්තු මේ දර්ශනය ජීවිත යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා ඒකට පදනම විදියට සීලේ පතිත්තහය නරෝ සපඤ්ඤෝ කියපු විදියට සීලේ පිහිටලා සමත විදර්ශනා ලැබීම සඳහා සමත විදර්ශනා වැඩි වීමට පහසුවක් වීම සඳහායි අපි මේ සිල්වත් ජීවිත ගත කරන්නේ. අන්නේ ජීවිතය තුළ ඉන්නකොට පිනතුනි සිල්වත් බව අපට පහසුවක්. මෙන්න මේ දර්ශනේ නැතුව අපි සිල්වත් වෙනකොට දැන් මිට අපට සීලය ටිකක් හිසට බරක් ටිකක්. අනේ 12න් පස්සේ කෑම කන්න දුව ඉන්න ඕන නේද? ඇඳන් වල හැම නිදා ගන්න බැරි වේද අපට? ඊළඟට හිතනවා ඉතින් තව තව සින්දු හැම අහන්න අපට බැරි වේද? මේ වගේ ලොකු බියසැඟ ටිකක් අපට ඇති වෙන්නේ, බයක් ඇති වෙන්නේ මෙන්න මේ දර්ශනේ අපට නැති නිසා. මේ දර්ශනයත් එක්ක යනකොට පින්නතුනේ අපට අප විසින් සීලය රකින්නව නෙවෙයි සීලය විසින් අපව රකින්නවා කියන මට්ටමට එනවා. මේක තමන්ට පහසුවක් වෙනවා. මේ හැම දෙයක්ම බුදුහාඳුර අපට පනවලා තියෙන්නේ අප කෙරේ කොයිතරම් කරුණාවකින් කොයිතරම් මෛත්‍රියකින්ද කියන එක අපට දිනෙන් දින පසක් වෙනවා මේ ධර්ම මාර්ගය ඉදිරියට යනකොට. ඊටාම පොඩි ශික්ෂාපදයේ ගත්තත් බුදුහාඳුර අපට දේශනා කරන්නේ අපිට අනාගතයේ අපට එන කරදර වලින් නිදහස් වෙන්න. අපට යම්කිසි ගැටලුවක් ඇති වෙනවා නම් අන්නේ ගැටලුවෙන් නිදහස් වෙන්න තමයි මේ හැම ශික්ෂාපදයක්ම දේශනා කරේ කියන එක බුදුහාමුදුරුවෝ ගැන ලොකු ගෞරවයක් තමන්ට ඇති වෙනවා. ඇතැම් විට ගිහියන් වශයෙන් රකින්න තියෙන සිල්පද විතරක් නෙවෙයි, සමහර අය ස්වාමින් වහන්සේලාට රකින්න තියෙන සිල්පදයක් මොනවද කියලා දැනගෙන ඒවත් ඉතාම සියුම් විදියට පුහුණු කරන්නට සමහර අය උත්සාහ ගන්නවා. මේ සිල්වත් බව ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. ඉතින් අප මේ සඳහන් කළේ බුදුදහමේ එන සිල්වත් බව කරුණු දෙකකින් සඳහන් කරනවා. එකක් තමයි ලෝකයක් ඇත කියන අන්තයේ ඉඳලා කම්මස්සකට සම්මාදීට ඉඳලා නැවත සුගතියකට යාම සඳහා කරන ප්‍රතිපදාවක් විදියට ස්වර්ගගාමී මාර්ගයේ තියෙන සිල්වත් බව. ඒ සිල්වත් බව නිසා අපට මේ ජීවිතේ නොයෙක් විදිහ ආනිසංස ලැබෙනවා. ඒකෙන් ප්‍රධානතම දෙයක් තමයි මරණයෙන් පස්සේ තමන්ට හරියට තමන්ගේ කල්යාණ මිත්‍රයේ තමන් දුර රටකට යනකොට තමන්ව පිළිගන්නේ නැව වගේ තමන් වැඩවව මේ සීලය නිසා තමාට මේ ජීවිතය අහිමිමත් එක්කම තමන්ට බයක් නැහැ. තමන් මේ අත්හරින්නේ දැනට තියෙන සම්පත් ටික තමන් අත්හරින්න පුළුවන්. හැබැයි අත්හරින්න ඊට වඩා හොඳ තැනකට තමන් පදනම දාගෙන සුගතියකට අවශ්‍ය සියලුම පදනම දාගෙන තමයි තමන් කොයි වෙලෙත් ඉන්නේ. අනිත් කාරණේ තමයි පරිසම්පාදයේ පිළිබඳ අවබෝධයේ සහිතව අපකරන මෙන්න මේ ලෝකෝත්තර දර්ශනයත් එක්ක යන සීලයේදී අපි සිල්වත් බව කියන එක අවසාන ප්‍රතිපදාව විදිහට අපි රකින්නේ. ඒ සිල්වත් වෙන්නේ අපේ සමත විදර්ශනා වැඩිවීමට උපකාරයක් සඳහා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් හරියට සීලය අවසාන ඉලක්කය කොට හිතනවා නම් ඒක හරියට වනාන්තරයට ගහක අරටුවක් හොයාගෙන ගිහපු කෙනෙක් හරියට ගහේ පිටිපොත්ත විතරක් අරන් එනවා වගේ කියලා මහා සාරෝපම සූත්‍රයේ දේශනා කළා. ඒ නිසා මොක්ෂගාමී මාර්ගයේදී නිවන් මාර්ගයේදී සීලය අවසාන කාරණේ නෙවෙයි. අපි කායික වාචික සංවරය ඇති කරගන්නේ හිතේ තැම්පත් බව දිනු කිරීමට පහසුවක් සඳහා. ඉතින් ඊ ඇති කරගන්නා වූ සිල්වත් භාවයේ ඉඳගෙන අපි හැකිතාක් දුරට ටිකෙන් ටික අපේ හිත භාවනා කමටහනක සමත අරමුණක අපි පුරුදු කරනවා. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, අසුභ භාවනාව, මරණානුස්සතිය, ආනාපානසතිය මේ වගේ ටිකෙන් ටික කුසල අරමුණක ඉන්න කාලය Taman ටිකෙන් ටික වැඩි කරගන්නවා. ඒ වැඩි කරගන්නකොට Tamanට මේ ජීවිතයේ වශයෙන්ම Tamanට විශාල සහනයක් සතුටක් මනසට දැනෙනවා. අර නිතරම හිතින් කතා කර කර පුද්ගලයන් ගැන විවේචනය කරන ගතිය එන්නම අඩු වෙනවා. ඇතැම් විට අපි කායික වනිස්සබ්දව හිටියත් වචනෙන් දෙයක් කතා නොකර හිටියත් මනසෙන් ලොකු වැඩ කොටසක් කරමින් ඉන්නේ නේද? තමන් අහපු දැකපු දේවල් හිත හිත අහවලා මේක කරපුවේ කොහොඳ නැහැ, මේ දේ හොඳ නැහැ, අහවලා හොඳයි, මේ වගේ ලොකු වැඩ කොටසක් මේ ඇතුළේ යනවා. අන්න ඒ ගතිය පිනතුනේ ටිකෙන් ටික අඩු වෙනවා. මේ සිල්වත් භවයේ ඉඳගෙන ටිකෙන් ටික සීල සත්‍ය සුවපත් වෙත්වා, නැත්නම් අරහන් සම්මා සම්බුද්ධ වාදී වශයෙන් තමන් මේ සමත අරමුණක, සමත කුසල අරමුණක නිතරම සමාසිත පුහුණු කරනකොට තමන්ගේ අර හිතේ අතීතයට අනාගතයට යන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. සිත තැම්පත් වෙනවා. අන්නේ සිත තැම්පත් වීම නිසාම තමන්ට ජීවිතයේ සතුට වැඩි වෙනවා එන්නෙන්. තමන්ට ඇතැමිට කායිකව ලෙඩ දුක් තියෙන්න පුළුවන්. හුඟක් වයසට ගිහිල්ලා ඉන්න පුළුවන්. නැත්නම් තමන් ඇසුරු කරන බඩු භාණ්ඩ, දේවල් වලට නොයෙක් ගැටලු තියෙන්න පුළුවන්. ඒව තමන්ට එන්නෙන්ම සිතට එන ගතිය අඩු වෙනවා. බොහෝ විට පින්නතුන අපි දුක් විඳින්නේ බාහිර දේ නිසාම නෙවෙයි. ඒ බාහිර දේ නැවත නැවතත් හිතන නිසායි අපට දුකක් ඇති වෙන්නේ. වැඩ දෙයක් තමන් බලන තමන්ගේ ශරීරයේ තියෙන ලෙඩක් ගැන ඒ ලෙඩේ තමන්ට තියෙනවා කිය හිතන වාරයක් පාසාම තමන් දුකටපත් වෙනවා. ඒ ශරීරයෙන් ප්‍රතිකාර ගන්න එක වෙනම දෙයක්. නමුත් ඒක හිත හිත දුක් වෙන එක තවත් එකක්. හරියට තමන් දහම දන්නවා නම් තමන්ගේ ශරීරයේ කොයිතරම් බරපතල ලක්ෂණීයයක් තියුණාද, තමන් කොයිතරම් වයසට ගිහිලා හිටියත්, තමන්ගේ දේපල කොයිතරම් කරදර වලට පත් වෙලා තිබුණත්, තමන්ට ඒ බාහිරින් මනසින් ගොඩනගා ගන්න දුක් ටික තමන්ට එන්නේ නැහැ. ඒවල හිතනකොටම තමන්ගේ දර්ශනයෙන් ඒ දුක තමන්ගෙන් නිදහස් කරගන්න පුළුවන්. මෙන්න මේ සමතරමුණේ ඉන්නකොට තමන් ටිකෙන් ටික හිතට එන අරමුණු අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන ගන්නවා. අපේ ජීවිතේම කියලා කියන්නේ පින්නතුනේ එක මොහොතක සිටවිල්ලක් විතරයි. වෙනත් විදිහකින් කියනවා නම් ඒ සිටවිල්ලත් එක්කම රූප වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ හතරත් එක්ක හැම මොහොතෙම ස්කන්ධ පංචකයක් හට ගන්නවා. අන්න ඒ ස්කන්ධ පංචකයේ පංච උපාදානස්කන්ධය හටගෙන ඒ මොහොතෙම නිරුද්ධ වෙනවා කියන කාරණය. මෙන්න මේ දර්ශනය තුල අපි ඉන්න මොහොතක් පාසා පින්නතුනේ අපි දුකෙන් නිදහස් වෙලා ඉන්නේ. අපි ජරා මරණ වලින් නිදහස් වෙලා ඉන්නේ. මෙන්න මේ සඳහා මාවත විවර කරන්නයි බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි ඉමහත් කරුණාවෙන් මේ සීලමය ප්‍රතිපදාව අපට දේශනා කළේ. ඒ නිසා සිල්වත් වෙන්න වෙන්න ඒ සීලේ ආනිසංශ දකින්න දකින්න බුදුරජාණන් වහන්සේ ගැන ලොකු ගෞරවයක් තමට ඇති වෙනවා. ඒ සද්ධර්මය ගැන ලොකු ගෞරවයක් විශ්වාසයක් හට ගන්නවා. මේ සද්ධර්මය බොහෝ කාලයක් රැගෙන ආපු අපට දායාද කරපු මහා සංඝරත්නය ගැන තමන්ට පුදුම විදිහේ ගෞරවයක් ඇතිවන්නේ. අනේ මේ වගේ මහා දුකකින් නිදහස් වෙන දර්ශනයක් නේද මේ වසර දහස් ගාන ජීවිත පරිත්‍යාගයෙන් මා වෙනුවෙන් රැකගෙන ආවේ, මට උරුම කළ දුන්නේ කියන ලොකු ගෞරවයක් විශ්වාසයක් හට ගන්නවා. අන්නේ ගෞරවය නිසාම පින්නතුනේ මේ තෙරුවන වෙනුවෙන් තමන්ට දක්වන්න පුළුවන් උපරිම දායකත්වයේ දක්වනවා තමයි. ඒකෙන් තමන් උපරිම කුසලයේ කරගන්නවා. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන නිරතුරුව තමන්ට ආරක්ෂාව සලසන ආරක්ෂකයන් 3 දෙනෙක් බවට පත් වෙනවා. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන තමන්ට නිතරම ආශිර්වාද කරන, තමන්ගේ වටේ ඉන්න, තමන්ගේ ජීවිතයට ආශිර්වාද කරන සුවිශේෂී ආශිර්වාදයන් 3ක් බවට පත් වෙනවා මේ ධර්මයේ අපි ආනිසංස දැකීමත් එක්ක. ඉතින් මේ ධර්ම මාර්ගයේ තව තවත් ඉදිරියට යන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්නතුනි, තමන් විසින් මේ අද සමාදන් වූ සීලය ගැන අපි ටික වේලාවක් සිහිපත් කරමු. තමන්ගේ ශරීරය හොඳට නිශ්චලව තියාගෙන මම අද දින ඉතාම ශ්‍රද්ධාවෙන් විහාරස්ථානයට ඇවිදිලා මේ උතුම් සම්බුද්ධ ශාසනය තුළ සනාතන රැකවරණ අපේක්ෂාවෙන් මගේ සසර ජීවිතයේ සුවපත් භාවය සඳහාත් එවාගේම දුකෙන් නිදහස් වීම සඳහා මේ උතුම් සම්බුද්ධ ශාසනය තුල දේශනා කළ තියෙන සීලමය ප්‍රතිපදාව මා පුරණ අවස්ථාව. අද දින මා සමාදන් වුණු මේ අෂ්ටාංග සීලය මා අද දිනේ පුරාම අඛණ්ඩව මා ආරක්ෂා කරනවා. මේ සීලය අචින්ද විදියට කැඩෙන්නේ නැතුව මා ආරක්ෂා කරනවා. අඛණ්ඩ ඒක කිසිදු කඩවීමක් නැතු විදියට මා ආරක්ෂා කරනවා. ඒ වගේම ඉදින්නෝ පසත්ත විදියට බුද්ධ ආදී නුවණැත්තන් විසින් වර්ණා කරපු විදියට ස්වර්ගගාමී මාර්ගය තුල සුගතිය තහවුරු කර ගැනීම සඳහා නිර්වාණගාමී මාවත තුල උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පසක් කර ගැනීම සඳහා සමත විදර්ශනා වැඩීම සඳහා පහසු වීම සඳහා මා සමාදන් වූ සීලයේ මා අද දින ඉතාම මැනවින් ආරක්ෂා කරනවා. මගේ කයින් කරන හැම කටයුත්තක්ම මා අද දින සම්පූර්ණයෙන්ම ඉතාම සිහියෙන් මා සිදු කරනවා. මගේ වචනෙන් පිට වෙන හැම වචනයක්ම මා නුවණින් සලකලා බලලායි ඒ වචන මා අද කතා කරන්නේ. අද දිනේ පුරා මා හැකිතාක් දුරට අඩුවෙන් කතා කරන කෙනෙක් බවට පත් වෙනවා. අද උපවාසක දවසයි. සරුවත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා ගිය මාවත යන්නට විසාකා, බන්දුල මල්ලිකා, අනාථපිණ්ඩික සිටුතුමා වැනි උවසියන් ගිය මග යාමට මා උත්සාහ දරන දින ආදයි. ඒ දිනය මා වෙනත් දිනයක් වගේ අනවශ්‍ය දේ කතා කරමින් කාලය ගත කරන්නේ මම සම්පූර්ණ මද දින මගේ මානසික විවේකය සඳහා යොමු කරගන්නවා. මගේ කායික විවේකය ඇති කරගනිමින් මනසට එනා වූ ලෝභ ආදී අකුසල විතරක වලින් හිත දුරු කරගෙන මානසික විවේකය සඳහා මා අද දින සම්පූර්ණයෙන්ම කැප කරනවා. සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, සෝදානම් කළා වූ මේ මල් පහන් ගිලම්පස ආදී යොත් මේ සීල පූජා ද්‍රව්‍යයන් අපේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරමු. ඉතින් අද දින ඔබ සඳහා මේ දානමය පින්කමට උදව් කරන්නේ ජෙස්ටන් දසනායක මහත්මයාත්, නන්දා දසනායක නෝනා මහත්මියත්. ඉතින් ඒ පින්තුණු උදෑසන ස්වාමින් වහන්සේලාට දානය සූදානම් කරගෙන ඇවිදilla. ඔබ වෙනුවෙන් දානය සූදානම් කළා. මේ බුද්ධ පූජාව සඳහා දානය වෙන් කළා. ඉතින් මේ සූදානම් කරපු මේ සීල පූජා ද්‍රව්‍යයන් අප සරණ ගියේ අපේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණ දවසේ උදෑසන. උන්වහන්සේට පූජා කරන පළවෙනි බුද්ධ පූජාව කියලා හිතලා ඉමහත් ශ්‍රද්ධාව ඇති කරගෙන ඔබේ දෑතින් මේ අත ගහලා තැන්පත් කරපු මේ සියලු පූජා ද්‍රව්‍යයන් ආහාර පාන, මල් පහන්, සුවඳ දුම් ආදී මේ සියලු පූජා ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේගේ අරහන් ආදී උතුම් බුදුගුණ සමුදායට පූජෝපහාරයක් වේවා කියලා අපි ගාථා කියමින් පූජා කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදූ අනුන්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බඨානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහාබෝධිම් බුද්ධ රූපං සකලං සදා ඝනසාරං පදින්තේන දීපේන සමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාරයුත් දූපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජා භාජන මුන්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දන්ස සිරිපාද සරෝරුහෙ අදිවාසේ තුනෝ බන්තේ භෝජනං උපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදිවාසේ තුනෝ බන්තේ සම්බං සන්දාය පූජිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම හිමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පන්තියා සාදු සාදු සාදු. හොඳයි, අද මෙහි මිදිර පාන්දර උතුම් සීලක පිහිටීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් සම්බුද්ධ පූජා පැවැත්වීමෙන් ආදී වශයෙන් රැස් කරගත් මෙතුම් පුණ ධර්මයන් හේතුවෙන් අපනමින් මියගිය යම් තාක් ඥාත්මිතරාදීන් පින් බලාපොරොත්තුවකින් සිටිත් නම් විශේෂයෙන් අද මේ දායකත්වයේ දායකත්වය උසුලන නන්දා දසනායක මහත්මිය, ජෙස්ටන් දසනායක මහත්මයා ඇතුළු ඒ පින්නතුන් නමින් මියගිය ඥාතීන් ඇතුළු ඔබ අප හැමදෙනාගේම නමින් මියගිය පින් අපේක්ෂාවෙන් සිටින සියලු ඥාතීහුද මේ පින ඔවුන් විසින් සිදු කරන ලද පින්කමක්සේ සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදෝ කියලා පින් අනුමෝදන් කරමු. සාදෝ සාදෝ සාදෝ. පින් කැමති දෙවියනුත් මේ පින් අනුමෝදන් සුවපත් වේවා. දිවයිසුරු වර්ධනය කරගන්නා ගමන් අපේ ලෝකයත් සම්බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් හොඳින් ආරක්ෂා කර දෙත්වා කියන පැතුමෙන් දෙවියන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදෝ සාදෝ සාදෝ. මේ උතුම් පින් කමලානි සංසයෙන් පින්වත් හැම දිනාටමත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය සතුට සැනසුම වැඩි වේවා. සසර ජීවිතං සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා